അയാൾ കയ്യിലെപ്പോഴും തെങ്ങിലൊക്കെ സ്വന്തം അനുഭവം. അതാണ് ഏ അമ്മായി നൂറ കലാവിയെ പായനക്കുറിപ്പിക്കുന്ന അമ്മായി ഇക്ക പരമ്പരാഗത അമ്മ ഇക്ക തമായ സമ്പ്രദായ തപ്പുകെ തമക്ക് ഇമാനശക്തി സ്വാഗതി ഏകാത്മികളെ സമ്പ്രദായം ഇക്ക തമായ അടുത്ത് ഉപതമായ തപ്പുകയെ പല വിശേഷിതാവും ഗീത രചനകളുടെ അർത്ഥസമ്പത്തി ദിവസം നേടിയതാണ് തപ്പുകയെ വിശേഷിതാവ് ജോലി ദർശന ജനകമായി തപ്പുകയും തമിഴ്ന്ന കവറ ആകാവിൽ പകരച്ചതാവട്ടെ ഗുണ ജലത്തിന് ഉചിതമ സംഗീത ആകൃതി ഉദാഹരണം സമർത്ഥിക്കും. ഇക്കട പതിവ് സംഗീത ആകൃത്യാ ചുതലും ഇക്ക സുഖയ ആകൃത്യാണ് പേരുടെ കപൂകയും കീഴുമാ അത് ദിവസത്തിൽ പ്രവേശിക്കുന്ന മൈ ദിസാനായ നമ്മളത് പല കപൂകയുടെ ഗീതാജ്ഞാനോ ഗീതയെ മുഴുവൻ നീ വിദ്യം ഇനി കാണാൻ വെട്ടുന്നു കാക്കി ഉള്ളതോ എന്നീ തപ്പുക്കെ മീ കീവ് പറഞ്ഞു സ്വപ്നാഗിനെ ഓട് നിങ്ങൾ കിഴക്കിനെ തപ്പുക്കെ മേ സിദ്ധി എനിക്കാണ് കേരളം തപ്പുകയാണ് തപ്പുകയും വച്ചത് ജെത്തുന്നു പറയാൻ ഗീതയെ കീഴുമാ ഗീതയെ തുറിയും ജനവീമം എന്ന അറിവ് കഴിഞ്ഞു കെട്ടിപ്പോ ഏ വചനത്തിലെ സ്ഥിരം കെട്ടിപ്പോ മഹിങ്കര കഴിഞ്ഞിരിക്കരുത് മധുരത്തെ തുടങ്ങാമേ മാ മിനിത്തം സർക്കിനാവി അകലി അശിരുവത് മട്ടമാക്കി ആരെ അപഹസുവാൻ കഴിയും റോത് എന്തിനവാ കൗതുകിനവാ മഹിന്ദ് നേരിടേ പടങ്ങൾക്ക് മുമ്പത്തിയാണ് പ്രയോജനാക്കുന്ന വടാത്മ ഗലത്തിന് സംഗീതാക്കിയമേ കഴിക്കും പല കുട്ടി നീ വിട്ടേ ഇനി കാണാൻ വെട്ടുന്ന വേസം കാവ്യ റോതു എന്നെ ഞാൻ മേക്ക് തീയന്നേ മേക്ക് തീയന്നേ അച്ഛനമ്മ തുറം അത്ര മാത്ര കെട്ടികളുടെ ദീപ്ചാന്തി എത്താൻ മെതും മഹിതാലെ ദീപ്തം താലെ അതിനാലേക്കേക്കമാക്കി ഗവർണറിനെ ജീവൻ വന്നാലേക്കെട്ടാലെ ദീപ്തം താലെ നമുക്ക് അവരുടെ തീർന്നേ പവൻ കണക്കിരുന്ന കറുണേക്ഷനെ സമ്മാറിയിട്ട് നീ താലെ ഇറക്കണേസ് അവർ യോജന കണ്ടോ ഗായനാകാരനെ ലഭിച്ച കൃതിയെ സാർത്ഥകത്വം മിസ് ഈ കൃതിയെ രചനാക്കളെ കൗതുകിയ തറാത്തിൽ പുരുഷ പ്രമാണ ശാസ്ത്ര പ്രമാണം എന്ന മതേനിമേ ഉള്ളതായിരുന്നു ഈ തറാത്തിരുന്ന നിയമം ചില പോയി അടക്കിയ ഔപരിമത്വീകരിച്ച് ഈ ശമലവും പൊതട്ട് ജയത്തിന് പണ്ടാൽ വിദ്യാഭ്യാസത്തെ കാരണം വേണ്ടിയിരുന്നു ഔക്കിയ യുദ്ധാശ്രമസ്ഥ അസു വട്ടിയ ഭീഷ സമയത്തി ഇത്തര പോലീസ് ഉണ്ടാറിയ ഗീത രചനാടിയാക്കാറുണ്ട് ഭാഷാവാക്യത്തിയാലേ സംജ്ഞാപദ്ധതിയാക്കിയാലും പശ്ചാത്തലം പോസ്റ്റ്മോർട്ടിസമായിരിക്കും വേണ്ടി സംജ്ഞാപദ്ധതി വേണ്ടി നമുക്ക് ഭാഷാവാക്യത്തിയാലേ അനന്ത കാലത്തിൽ പോസ്റ്റാകാറുണ്ട് ഒരു കലാവരുടെ മറ്റ ആരാധനകളൊക്കെ ജീവിതാവെ നമുക്ക് യുവായി പാസലെ ഗുരുവരെ കൊണ്ട് കരുണാകരമായ විද්‍යාගාරයට මට පොඩක් බලන්න. මොකද අර ලංකාවේ හැම මධ්‍යම විද්‍යාලයකම විද්‍යාගාර හදලා තියෙන එක සැලසුමකට කළුබල වලින් මේක බදලා තියෙනවා, විද්‍යාලයක් තියෙනවා. මොකද UNESCO විදින් සැලසුම. ඒ පාසලේ විද්‍යාගාරේ වගේ. මේ විද්‍යාගාරේ විද්‍යාලයේ කෙරවලු මේසයක් තිබුණා මම මේ මේස ළඟ ගිහින් හොඳට බැලුවා. ඇයි කියලා ඔබ දන්නවද? මම දැනගෙන හිටියා ඊට අවුරුදු දෙකකට කලින් මේ විද්‍යාගාරයේ මේසලක සිද්ධ වෙච්ච මහා අවාසනාවන්ත කීර්ති වාචකයක් පිළිබඳව. ඒ තමයි ඒ පාසලේ උසස් පෙළ පන්තියේ ශිෂ්‍යෙක් කිරිබි ළමයෙක් තමගේ සහෝදර ශිෂ්‍යාවට පිළිගෙන ඝාතනය කළා කියලා. ඔලිම්පික් සිද්ධිය කොට කලින් කැවලි විශ්වවිද්‍යාලය වුණා. ඒ පිළිබඳව වසන්ත බේසික් චිත්‍රපටයක් වා නිර්මාණය කළා. කාලෝ අයිති වීඩියෝ වල බෞද්ධ ප්‍රකාරේ වාසනාවන් වගේ මෙරුණේ පියෝ. දැන් මේ ශිෂ්‍යයාට සබරකම්පල ශිෂ්‍යයාට අධිකාරණේ මන්නේ කන්නේ නියමයි. ඔක නම අනාවරණය වුණ අධිකාරණේ නිසා සමාන කුවර තමක් යනවා කියලා ජයතිය. දැන් ජයතියට මෙයාදී කලේ ඒකේ දසම පත්‍ර වල තිබුණා. පත්‍ර වල තිබුණේ අයිති මෙයාදී කළා තියෙන්නේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරන නිසා. දැන් ප්‍රේමය ප්‍රතික්ෂේප කළා කියලා කෙනෙක් ඝාතනය කරන්න පුළුවන්. එහෙමයි කියන්නේ. රුචිරාණී ආන්දික පාරව මරන්න කියලා කියනවා තමයි. දැන් රුචිරාණී පාරව මරන්න කියලා අම්මල කිරිදී හදලා තමයි අමාරුයි තමයි වාක්‍ය ලොකුමාත් කියලා කියන්නේ. එකපාර මරන්න ඇස්සද මතුරු. වන්දන මොරටේ මතුරු කොහොමද කියලා ගාලෙ මතුරුනේ එකපාරක් කර තුන්පාරක් කර අමරන්න ඕනේ. මේ ඇස්ස මතුරු කරන්න මේ කතා කරන මිනිස්සු ගැන. මිනිස්සු එහෙම මරන්න බැහැ ඇස්ස මතුරු මරනවා වගේ. අනික ප්‍රේමයෙන් පරදින අය මරනවා නම් ලංකාවේ ජනගහනේ ප්‍රාදයක් කර මරන්න එපායි. බහිරියක් මෙහෙට වැරදිච්චයි කොහොමයි. මේ පසුකාමී අන්තකරේ දවසින් දවස පරායිත දී කරා. හැමෝටම කියන්න බෑ. ප්‍රේමයෙන් පරදින අය ජීවත් වෙන්න ඕනේ. ප්‍රේමයෙන් පරාජය පිළිබඳව ගීයක් ලියන්න, ගීයක් ගයන්න, කවියක් කෙටි කතාවක් කතා කියන්න කියලා මේ හැඟීම්වලේ මොදාගේ මෝචනය කරන්න පිට කරන්න. මේක සිංහල පොයේ උත්තර්ෂණය කියන. මේක දැනගෙන ඉඳලා නම් ළමයි දෙන්නක් තව අපිට ඉන්නවා. බලන්නකො අපි දන්නා මොකද පෙම්මත අපි එකපො කුසලයි. කුසලයි කියන කුසලයි. කුසලයි කියන්නේ අර ජයග්‍රහණය කෙනෙක් නෙමෙයි ඔහු අධිරාජය. ඔහුට චතුරාර්ය සේනාවක් ඉන්නවා. ඔහු ප්‍රේමයෙන් කොච්චර දුක් විඳිනවද? ඇඩ්ගාරේ ඇඟිලේ ඉන්නවා මුළු දැක්කලා ආහාර පිළියෙල කරන වසුල් කඩ අරගෙන යනවා පොකුරේ බෑන ඇඟිලේ ඉන්නවා. ඒ මොනතරම් දුක් විඳින්නත් පවාවදී කුස වෙලා දාලයන් යනවා ප්‍රතික්ෂේප. ඔහු ප්‍රේමයෙන් පාකි. එක කුස කියන්නේ අධිරාජයේ නිසා හු තිබුණා තමන්ට පරාජයෙන් පවා තියෙන චතුරාර්ය සේනාව මෙහෙම නැහැ සුන්නත් උදි කරා කුස නැවතලේ නැහැ කුස කොහොමද කියුවේ කෞසල විනය දේවක කුස කියන්නේ එහෙමයි කෙසේ ධනපිත දැන් සරකස උදමාල් යා කොහොමද කියන්නේ කබාවදී කොහොමද දන්නේ මගේ හිති දින දුක්ද ඇය තමන්ගේම ශරීරයට දුක් දීම එක්කෙනෙක් කොහොමද තමන්ගේ පුන් පේ උස්ලාගේ සරස්සලා සිහි ඉකට දුක් දුන්නු. විශාල පුරුළුක උස්ලාගේ සරස්සලා දීපාවලට දුක් දුන්නු. එහෙම තමන්ටම දුක් දීපු එකනා මගේ දුක දන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා හදාගන්න. මනව සීකර කවියාලේ මේ තේමයි. මලයුරු බස්නා සෙන්දෑ අපි ඔබගෙන් සමුගන්නම්. අඳුර දෙකදී ගමරේ සැකවි ඔබගෙන් වෙන්දි මම යන්නම්. සියුමැලි බෑතින් ඔබේ විසාතකර ඔබ නිදි කරවා මම යන්න. ඔබ සදහටම නිදි කරවා මම යන්න කියලා නෙමෙයි සිතන්නේ. ඔබ නිදි කරවා මම යන්න. බලන්නේ ප්‍රේමයේ පරාජය විප්ලව ශෘංගාරයට කපුගේ දෙන අර්ථකථනය. දුක් කාරණු දෙරේ ඉත පතුලට මෙලා යවමනේ අතක විය විරේ අද ගිලා වෙලා නරු නාදුන ලෙසේ මහ මගතුට යලි හම් වෙලා මහ මෙර ඉසින් දරාගෙන යමු අපි දුරස් වෙලා එන කොටා ගන්න නැතුව ගහ මරා ගන්න නැතුව අපි එංගලා යමු ප්‍රයෝජනාය මේ ගීතේ සංගීත ආකෘතියේ සැපයන්ති කපුගේ මූලාශ්‍ර